kita sebagai betul arah tuh sama sanggup dasi api memote sakaccha karanna ta balaporottu wanne aaswaadaya aadinawa nissarane yana kaaranawa tula tawat eka æti kadak. E kaaranawa tamai sansindena maanasikathwaya tula sangahunu aaswaadaya. Ada ananta apramana tapas jeevithaye gatha karana අපට පමණක් නොවේ සිල් සමාදන් වෙලා ගිහි ජීවිතයක් ගත කරන උපාසක පින්වතුන්ටත් අද මේ කියන ආස්වාදය කියන ධර්මතාවය අනන්ත අප්‍රමාණ ගැටලු රාශියක් ඇති කරලා තිබෙනවා. මොකද්ද මේ සංසිඳන මානසිකත්වයේ තුල පවතින ආස්වාදය කියලා බැලුවාම අපි ජීවත් වෙන පරිසරය තුල අපි ගනුදෙනු කරන සෑම නාම රූපයක් තුළම යම්කිසි සංසිඳ වීමක් පවතිනවා. උපමාවකට අපි ගත්තාම රාගයේ තියෙන මිනිස්සේ පාර ගියාම දැන් ඉදිරියට තියෙන දේවල් පේනවා කියන එක වරදක් නෙමෙයි. තමන්ව පසු කරගෙන යන දේවලු. නැවත හැරිලා බලනවා කියන එක පේනවා නෙමෙයි, ඒක දකිනවා කියන එක. එහෙනම් අපි මාර්ගයක ගමන් කරනකොට අනේ ලස්සන වාහනයක් අපිව පසු කරගෙන ගියාය කියලා හැරිලා ඒ වාහනේ දිහා බලනවා නම් ඒ දැක්කට පස්සේ මේක ආවල් වාහනේ මෙච්චරක් වටිනවයි කියලා දැක්කාම සෑහීමටපත් වෙනවා. ඇයි ඒක අපි දැක්කා? ඒ සෑහීමට පත්වීම තුළ සංසිඳ වීමක් තියෙනවා. මේ සංසිඳ වීමේ සුවය කොමක්ද කියලා බැලුවාම මේක තමයි ආස්වාදයේ ක්‍රියාත්මක වෙන තවත් පියවරක්. මෙන්න මේ ආකාරයට ආස්වාදය සැඟවිලා අපි තුළ ක්‍රියාත්මක වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. සමහර ස්වාමීන් වහන්සේලාට ගිලම්පස හදලා දුන්නාම උන්වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. මොකද්ද කියලා අහුවාම උන්වහන්සේ හැමදාම වළඳන කෝපයක් තියෙනවා. ඒ පැන් කෝපයෙන් උන්වහන්සේට ගිලම්පස දුන්නොත් විතරයි උන්වහන්සේ වළඳන්නේ. එහෙම දෘෂ්ටියක්. ඒ කෝපේ නැති වෙනකොට උන්වහන්සේ ගැටෙනවා. ඒකට විරුද්ධ වෙනවා. හැබැයි උන්වහන්සේ බොහොම කැමැත්තෙන් වළඳන කෝපෙට ගිලම්පස දාලා දුන්නාට පස්සේ බොහොම සන්තෝෂයෙන් ඒක පිළිගන්නවා. මොකද්ද මෙතනදී උන්වහන්සේ ක්‍රියාත්මක කෙරෙව්වේ කියලා බැලුවාම සංසිඳුණා සිත. සෑහීමටපත් වුණා. මේ සෑහීමටපත් වුණා සංසිඳුණා කියන දේ තුළ උන්වහන්සේ ආස්වාදයක් ලබනවා. අර සිල් ගණ්ඩ ගිහිල්ලා සිල් ශාලාව තුළ වයසක කිරියත්තා කෙනෙක් හිටියා. ඒ කිරියත්තා ඒට යනවා මේට යනවා මොකද්ද දන්නේ එයාට නිකන් මොකද්ද එකක් වෙලා. මට ආන්න එතුණා මොකද්ද මේ කිරියත්තට තියෙන ප්‍රශ්නේ කියලා. මං ඉමින්තර ඇහුවා මොකද්ද කිරියත්තේ ප්‍රශ්නේ කියලා. එතකොට එයා කියනවා ස්වාමීන් වහන්සේ අපේ මේ මුණුබුරා ඇවිල්ලානේ. මං කව ඉතින් ඇවිල්ලා ඉතින් මම තන්දරුණා මොකද ප්‍රශ්නේ? නෑ යා වඩා ගන්න ඉතින් සිල් කැඩෙයිද දන්නේ නෑ. මං ඇහුවා දැන් වඩා ගත්තාම ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නය? වඩා ගත්තේ නැත්නම් මොකද තියෙන ප්‍රශ්නය? ඒ දරුව දකින්නකොට ඒ සෙනෙහස මගේ ජානවලින් අවදි වෙනකොට එයා ඇල්ලුවාම ඒ වඩා ගත්තාම පුදුමාකාර සංසිඳීමක් තියෙනවා. සැනසෙල්ලක් තියෙනවා. හැබැයි අල්ලන තාක්කල් පුදුමාකාර පීඩනයකින් කම්පණයකින් මම පසු වෙනවා. බලන්න මේ වයසට ගිහිල්ලත් අපි මොනතරම් මේ සංසිඳ වීම කොහෙනවද කියලා. එහෙනම් මේ සංසිඳ වීම කියන එක තුලත් මේ ආස්වාදයක් තමයි පවතින්නේ. සෑහීමටපත් වෙනවා කියලා කියන්නේ මේ ආස්වාදයක තවත් ක්‍රියාවලියක් තමයි. අද අපි තපස් ජීවිතයක් ගත කරන මේ පරිසරයක තුල වාඩි වෙලා අපි මේ වනාන්තරය දිහා බලනකොට මේ ගස් කොළන් දිහා බලනකොට මේ සුන්දර දර්ශනේ අපේ ඇස්වලට netට ගැටෙනකොට විශාල සංසිඳ වීමක් ඇති වෙනවා නේද? සෑහීමටපත් වෙනවා නේද? මේ තුල අපි ආස්වාදය මේ විඳින්නේ. ඒ නිසා තමයි තාම රාත්තුන් නැත්තේ. අපි මේ සංසිඳ වීම තුළ අපි ආස්වාදයක් විඳිනවා නම් අපි ආදීනව දැකලා නැහැ නේද තාම? අපි ජීවත් වෙන පරිසරය තුළ පවා අපි සෑහීමටපත් වෙනවා, සංසිඳ වීමටපත් වෙනවා. ඒක තුළින් පුදුමාකාර ආස්වාදයක් ලබනවා. ඒක අපට දැනෙන්නේ නැහැ මේ වෙනකොට. සමහර ගුරුවරු ඉන්නවා හරි දක්ෂයි. ආතර උපාසක කෙනෙකුට කතා කරලා විනෝද චාරිකාවක් යමු එහෙම නැත්නම් වන්දනා ගමනක් යමු කියලා ඒ පරිසරයෙන් අර ශිෂ්‍ය කණ්ඩායම අරගෙන හැයතට ගෙනියනවා. කිලෝමීටර 100ක් 200ක් ගිහිල්ලා එතන ඇති වන්දනාවකුත් නැහැ, එතන ඇති දැකුම් කළු කිසිම දර්ශනයකුත් නැහැ. ගාක්කට එක්කන් ගිහිල්ලා පැයක් දෙකක් එතන වාඩි කරවල ආපහු අරගෙන එනවා. යනකොට තිබිච්ච තේට්ටුවයි එනකොට තිබිච්ච තේට්ටුවයි දැන් ගුරුවරයාට හරියට තරහා. බලන්නකෝ ගිහිල්ලා වැඳපු දෙයක්කුත් නැහැ, දැකපු දෙයක්කුත් නැහැ. පැය තුනක් විතර වාඩි වෙලා කොඳුරට පෙළියම කකියනවා. අතෙන්ද ගිහිල්ලා ගාක්කට වාඩි කරවල පැයක් විතර තියලා නවත පැය තුනක් විතර එක්කන් ගාව පැය හතක් විතර වාඩි වෙලා හරි හමාරුයි. හැබැයි මේ සේනාසනෙට නැවත ආවන් පස්සේ පුදුමාකාර සානයන්. අනේ මේ වගේ විවේකයෙන් ඉඳ තිනවන ජීවිත කාලෙම ওই විදිහට ගමන් යන්නේ නැහැ මං කවදාවත් ආපව. මගේ ජීවිත කාලයේ පුරාවට මම මේම සෑහීමටපත් වෙලා මේ විදිහට සන්තෝෂයෙන් මේ විදිහටම ඉන්නවා විවේකසුවෙන් කියලා සිතිවිල්ල පාළ වෙනවා නේද? ඒ කියන්නේ මේ සේනාසනේ මේ ගත කරන ජීවිතය තුළින් එයා සෑහීමටපත් වෙනවා, එයාගේ සිත සංසිඳනවා. ඒකත් ආස්වාදයේ තවත් ක්‍රියාවලියක්. මේ විවේකයේ තුළින් ආස්වාදයක් ලබනවා, මේ සංසිඳවීම තුළින් ආස්වාදයක් ලබනවා, මේ සෑහීමටපත් වීම තුළින් ආස්වාදයක් ලබනවා, මේ හුදකලාව තුළින් ආස්වාදයක් ලබනවා. ඒ නිසා ආදීනව දකින්නේ නැහැ. අද අපේ ඇස් වලින් දකින මේ සෑම දෙයක් තුළින්ම අපි මේකෙන සංසිඳවීම නැද්ද? සමහර අවස්ථාවලට අපේ ඥාතියෝ මිත්‍රයෝ අපි දකිනකන් අපේ සිත පුදුමාකාර දර කම්පා වෙනවා, කැළඹෙනවා. දෙමව්පියෝ දැක්කාම, දරුවෝ දැක්කාම, සහෝදරයෝ දැක්කාම, ඥාතියෝ දැක්කාම පුදුමාකාර සංසිඳවීමක්. ඒක ආස්වාදයක් නෙමෙයිද? දැකීමෙන් ආස්වාදයක් ලැබෙනවා. රාගයේ ඇත්ත කාන්තාවන් දැකීමෙන් එයා සංසිඳව ගන්න නැද්ද? ලෝභයේ ඇත්ත බඩමුට්ටු වටිනා දේවල් දැකලා සංසිඳව ගන්න නැද්ද? ද්වේෂයේ ඇත්ත ඒ තමන්ගේ හතුරාගේ තියෙන අනතුරු ආබාධ දැකලා සංසිඳව ගන්න නැද්ද? හොඳ වැඩේ මිනිසුන්ට එහෙම තමයි වෙන්න ඕනේ කියන එකත් ඒ සංසිඳවීමත් ආස්වාදයක් නේද? අද අපේ ජීවිතයේ මේ වගේ ආස්වාදයන් අනන්ත අප්‍රමාණ සැඟවිලා අපි තුල පවතිනවා. ඒ නිසා තමයි තාම රාත්තුන් නැත්තේ. මාර්ගේ වැඩෙන්නේ කොහමද ආස්වාදේ ලැබෙන තාක්කල්? ඵලයකටපත් වෙන්නේ කොහමද මේ තරම් අවිද්‍යාවෙන් ජීවත් වෙන තාක්කල්? මේ හැම මොහොතක් තුළම අපි තුල පවතින්නේ අවිද්‍යාව. අපි තාම ඉන්නවා මාර්ගයේ වැඩෙනවා, අපි මාර්ගේ යනවායි කියලා. මොන මාර්ගයද වැඩෙන්නේ? මොන මාර්ගෙද යන්නේ? කිසිම මාර්ගයක යන්නේත් නැහැ, කිසිම මාර්ගයක වැඩෙන්නේත් නැහැ. මේ හැම දෙය තුළම තාම ආස්වාදයේ විඳමින් පුතුජන ජීවිතය තමයි ගත කරන්නේ. අපේ ජීවිතවල අපි දකින මේ දර්ශන හැම දෙයක් තුළම මේ වෙනකොටත් මේකේ ආස්වාදය තමයි, මේකේ සුවය තමයි අපි විඳින්න පවතින්නේ. ඒක හොඳට දකින්න පුළුවන්. අගෝස්තු කාලයේ පැමිණියාම හොඳට රත් වෙන්න ගත්තාම සේනාසන ටික කුටි ඇතුළේ ඉන්න බෑ, දහඩිය දානවා. දැන් අපි කොහමද මානසිකත්වයේ අපේ සුවයක් නැහැ නේද? එහෙනම් මෙච්චර කාලයක් ඒ වගේ පීඩනකාරී මානසිකත්වයක් තිබුණ නැහැ කියලා කියන්නේ එයා ඒ සුවේ තුල ආස්වාදයක් ලැබුවා කියන එක නේද? එහෙනම් සීතල කාලය තුල දෙපට සිවුර පොරවාගෙන හොඳට සැතපීලා ඉන්නකොට, සීතල කාලේ කුටිය වාගෙන හොඳට උදකලාවේ විවේකයෙන් ඉන්නකොට, දාඩියක් නැහැ, තේට්ටුවක් නැහැ, අවහිරයක් නැහැ, අපහසුාවක් නැහැ, මේක තුලින් ආස්වාදයක් ලැබුවා කියන එක තාම තේරුන්නේ නැහැ නේද? අපි මේ ගත කරන හැම මොහොතක් ගානේ මේකේන අවිද්‍යාව අපිව වෙලා ගනිමින් සිටින්නේ. මේකේන මෝහය තුල තමයි අපි තාම ජීවත් වෙමින් පවතින්නේ. හැම මොහොතක් ගානේ ගත කරන හැම තප්පරයක් ගානේ මේකේන ආස්වාදය අපේගේ ජීවිත තුල පවතිනවා නම් කොහොමද සම්මාදිටියක් ඇති වෙන්නේ? අපි මේ සම්මාදිට්ඨිය විහිළුවටපත් කරගෙන නිවැරදිව දැක්ම තමයි සම්මාදිට්ඨිය. නිවැරදිව දකින්නවා කියන්නේ මොකද්ද? නිවීම දකින්නට ඕනේ. අපි කවදාවත් නිවැරදි දැක්ම තුළ නිවීමක් දකින්නේ නැහනේ. සමහර අය ඇවිල්ලා කියන හැමදේම අනිත්‍යයි ස්වාමිනී කියලා පුදුමාකාර සන්තෝෂයක්. එක ගෝලයේ සිටියලු රාත්‍රියේ තිස්සේ කල්පනා කරලා කල්පනා කරලා මේ ලෝකේ හැම තැනම තියෙන අනිත්‍ය දෙයක් දුකක් කියලා යට ප්‍රත්‍යක්ෂ වුණා. සතුට දරා ගන්න බෑ. උදේ පාන්දරම ඇවිල්ලා ගුරුවරයා වඩාගෙන කෑගානවා සතුටුයි සතුටුයි මේ සතුට සංසිඳව ගන්න බෑ කියලා ගුරුවරයාට සන්තෝසයි. සන්තෝෂමයා සම්මාදිටියට පත් වුණා කියන එක නෙමෙයි. මේ ලබන මෝහය බලන්න, මේ අවිද්‍යාව බලන්න, මේක තුළින් මම සතුටු වෙලා අර තිබිච්ච දුස්තිය තව තවත් වැඩි කළා නේද? හැමදේම දුකයි නම් ඒ දුක දැක්කේ නිවීමට ගැළපෙන විදිය නම් මෙච්චර කැළඹිල්ල කටගන්න බෑනේ. හැමදේම අනිත්‍ය නම් ඒ අනිත්‍ය දේ තුළ දැක්කේ නිවීම නම් එයා නිවීමටපත් වෙන්න එපාය. මේ තරම් ප්‍රීතියක් ඇති වුණා, සන්තෝෂයක් ඇති වුණා, මේ තරම් කලබලකාරීත්වයක් ඇති වුණා කියලා කියන්නේ එයා දැකපු පණිවිඩය සම්මාදිට්ඨියක් නෙමෙයි. ඒ සම්මාදිට්ඨිය නිවීමට දැකපු එකක් නෙමෙයි. ඒක තුළින් ඔතේ ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය තමයි මේ ප්‍රීතිය. ඒ ආස්වාදය තමයි මේ කැළඹිල්ල. එයාගේ සිත යට වාව ගන්න බෑ. එහෙනම් මේක කොහොමද සම්මාදිට්ඨියක් වෙන්නේ? සෝතාපන්න වෙන කෙනා එයා මාර්ගය තුල 125ක් නිවෙනවා. සකෘදාගාමි කෙනා ඒ වඩන මාර්ගය තුල 150ක් නිවෙනවා. අනාගාමි වෙන කෙනා ඒ වඩන මාර්ගය තුල 175ක් නිවෙනවා. රාතන් වහන්සේ නිවි සැනසීම ලබනවා. ඒ තුල තවත් කැළඹෙන්න කිසිම හේතුවක් පවතින්නේ නැහැ. එනම මේ සෝතාපන්න ශ්‍රාවකයා සම්මාදිට්ඨියටපත් උනායි කියන කෙනාගේ ප්‍රීතිය ඉවස ගන්න බැරි නම් අර තිබිච්ච පුදුජන ස්වභාවයටත් වඩා මෙහා ගැලඹිලා නම් මොකද්ද යාතුල තියෙන සම්මාදිට්ඨිය? මේකත් මිත්‍යාවක් නෙමෙයිද? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මේ සම්මාව කියලා කියලා ඉතාලින අපි මේ ආස්වාදය තමයි ලබන්නේ. කතා කරන හැම මොහොතක් ගන්න අපි කියනවා නේද, මගේ සම්මාදිට්ඨියට අනුව මට මේම දැනෙනවා, මගේ ප්‍රත්‍යක්ෂ මාර්ගයට අනුව මට මේම තේරෙනවා කියලා නිතර මගේ අවබෝධයට මගේ සම්මාවට මම වටිනාකමක් දෙනවායි කියලා කියන්නේ. දැන් අර තිබුණට වඩා මාන්නයක් නේද මේ නඩත්තු කරන්නේ? සංසිඳන සිත ආස්වාදයේ ලබනවා කියන එක අපිට තාම වැටහිලා නැහැ. සෑයමටපත් වෙන සිත තාම ආස්වාදයේ ලබනවා කියන එක අපට වැටහිලා නැහැ. සුවයක් ලබනවා, සුවයක් විඳිනවා කියන ඒ සිත තාම ආස්වාදයේ විඳිනවා කියන එක අපට තාම වැටහිලා නැහැ. අපි කොහොමද රාත් වෙලා පිළිනිවන් පාන්නේ මේ වගේ අවිද්‍යාවෙන් ජීවත් වෙලා? සමහර වෙලාවට අපට ප්‍රශ්නයක් වෙනවා ඇති. මෙච්චර මාර්ගය වඩනවා, උදේ පාන්දර 2:45ට ඇරිලා 3 වෙනකොට මම භාවනා කරනවා, සක්මන් භාවනාව පැය 2ක් විතර කරනවා, පිණ්ඩපාතයෙන් විතරයි ජීවත් වෙන්නේ, මේ තරම් දූතාංග රැකගෙන මේ තරම් සීලෙන් ඉන්නවා, ආ දැන් අවුරුදු 2-3ක් වෙනවා මොකවත් ඇරුන්නේ නැහැ නේ කියලා කම්පාවකුත් ඇති. හැබැයි අපට එක දෙයක් අමතක වුණා, පාන්දර 2:00 ඇරෙනවා 3ට ඇරෙනවා කියන එක දැන් එයාගේ වටිනාකමක් වෙලා නෙමෙයිද? අනිත් අයට සාපේක්ෂව මෙච්චර පාන්දරෙන් ඇරුණා, එහෙනම් මට මේක අනිවාර්යෙන් වැඩෙන්න ඕනේ. සර්පයන්ට අපි හාලා තින දවල්ට ඇස්පෙන්නල්ලෝ. සර්පයන්ට ඇස්පෙන්නේ රාත්‍ර විතරලු. සම්පූර්ණ රාත්‍රියේ මෑරිලා උන් ගොදුරු වෙනවලු. එතකොට සර්පයා දැන් පාන්දර 3ට ඇරුණෙත් නෑ, 2:45ට ඇරුණෙත් නෑ. උන් සම්පූර්ණ රාත්‍රිය ඇරිලා. එතකොට එයා අපිට කලින් රාත් වෙන්න දෙපාය. ඇතා අලියා කෑම කන්න යන්නේ රාත්‍රලු. දවල් තිස්සේ බුදියානින්දලා රැට හැරිලා ඇතා කෑම කණ්ඩ යනවා, කිලෝ 500ක් විතර කනවයි කියලා වනජීවියකෙන් කියනවා. මුළු රාත්‍රියේම සක්මන් කර කර ඉන්න ඇතා අපට කලින් රාත් වෙන්න එපාය. මුළු රාත්‍රියේම අවදිය ඉන්න අලියා අපට කලින් රාත් වෙන්න එපාය. දැන් අපට තේරෙන්නේ නැද්ද? අපි පාන්දර ඇරෙනවා කියන එක තුලින් මාන්නයක් අදාගෙන, තුන වෙනකොට අවදි වෙනවා කියන එක තුලින් උඩඟුකමක් අදාගෙන, ඒක තුලින් අපි ආස්වාදයක් විඳිනවා. අනිත්‍යයට වඩා මම වටිනවා, ශ්‍රේෂ්ඨයි, මම මේ තරම් අවදියෙන් ඉන්න කෙනෙක්, මේ තරම් මාර්ගය වඩන කෙනෙක් කියලා ඒතුලින් සංසිඳිලා එයා ඒකතුලින් ආස්වාදයක් විඳිනවා. එයාගේ අවදි වීම තුළ ආස්වාදයක් එයා විඳින බව එයා දන්නේ නැහැ. එයාගේ සීලය තුළ ආස්වාදයක් විඳිනවා, එයා ඒක තේරුම් ගත්තේ නැහැ. එහෙනම් තාම අපි තුළ වැඩිලා තින්නේ මාර්ගය නෙමේ අවිද්‍යාව. තථාගතයන් වහන්සේ බෝසත් කාලවල ඒ වඩපු ගුණධර්ම අපි තාම තේරුම් ගත්තේ නැහැ. උන්වහන්සේ රාත්‍රියේ දවාලේ තෑරිලා ඉඳලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. හැබැයි ඒ උත්තමයාට මාර්ගය වැඩුණ නෑ නේද? අවුරුදු 6ක් රාදවල් දෙකේ නිින්ද යනවා, සී නැති වෙනවා, ආපහු සී එනවා. බඩ අත ගන්නකොට කොඳු වැට පේනියලු ආවෙන්නේ. ඒ තරම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවලින් පරතිට ගිහිල්ලා ඒ බෝධිසත්වයන්ට සෝතාපන්නවත් වෙන්න බැරි වුණා කියන එක තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් පාන්දර හැරුණා, අතරට හැරුණා, පාට හැරුණා, අය වෙනකොට හැරෙනවයි කියන එක කොහොමද අපි තුල මාර්ගයක් වෙන්නේ? රෑ වෙනකන් සම්පූර්ණ රාත්‍රියම හැරිලා ඉන්න සත්තු නැද්ද ලෝකේ? එහෙනම් හැරෙන එක නෙමෙයි දක්ෂකම, කොච්චර මං නිවුනද කියන එකයි දක්ෂකම. ඔච්චරක් නියුණාද කියන එකෙන් අදහස් කරන්නේ මොනතරම් කෙලෙස්වලින් මම නිරෝධ වුණාද, නිදහස් වුණාද කියන එක. අද දවසේ මම එක කෙලෙස්යක්වත් නිවුණ නැත්නම් මම පාන්දර එකට ආරුණා, දෙකට ආරුණා, ඒක ඇති ඵලය මොකද්ද? එහෙනම් හැරෙන එක නෙමෙයි මගේ වටිනාකම, කෙලෙස් නිරෝධ කිරීමයි මගේ වටිනාකම. මම අද පාන්දර 6ටයි හැරුණේ. හැබැයි අද දවසේ මම කෙලෙස් දෙකක් නිරෝධ කළා. අර දෙකට තුනට හැරිච්ච මිනිසයාට වඩා මේ උත්තමයා ශ්‍රේෂ්ඨ නැද්ද? 9ට හැරුණා කමක් නැහැ උදේට. හැබැයි දවසට කෙලෙස් දෙකක් තුනක්වත් එයා නිරෝධ කරනවා නම්, එයා දවස ගානේ නිවීමට ලං වෙනවා නම්, එයා වටිනවා අර රාත්‍රිය පුරා ඇහැරිලා ඉන්න කෙනාට වඩා. මේ කියන ධර්මතාවය තුළින් හොඳට නිදාගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. හැරෙන එක වටිනවා. හැබැයි ඒක තුළින් ආස්වාදයක් විඳින එකයි වටින්නේ නැත්තේ. එතනයි අපේ පිරීම පවතින්නේ. පාන්දර හැරෙන එක වටිනවා. ඒක තුළින් මහන්නයක් හදාගන්න එක තුළයි අපි පිරියෙන්නේ. පාන්දර හැරෙන එක වටිනවා. ඒක තුළින් අනිත් අයට නැති වටිනාකම තමන්ට හදාගෙන ඒක තුළින් ආංකාරයක් උඩඟුවක් නඩත්තු කරන එක තුළයි අපි පිරියෙන්නේ. මෙන්න මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ. ආස්වාදයේ කියන ධර්මතාවය අපි පුතුජන ස්වභාවයේ ඉන්න තාක්කල් හැම හිරියාවක් තුළ මේක පවතිනවා. මේක අපි තාම තේරුම් ගත්තේ නැහැ. මේම වාඩි වෙලා හිටියාම සුවයක් දැනෙනවා. මේ සුවය තුළ අපි විඳින්නේ ආස්වාදයක් නෙමෙයිද? ගිලම්පස මේම තිබුණොත් හොඳයි, දහනේ මේම තිබුණොත් හොඳයි, ආනමාලු කෝලි කුට්ටුත් එක්ක කෑම තිබුණොත් හොඳයි කියලා හිතනවා නම්, ඒක තුළින් අපි සංසිඳනවා නම්, ඒක තුළ ආස්වාදයක් නෙමෙයිද මේ විඳින්නේ? උගුරෙන් පල්ලයට ගිය ආහාරවල ලුණු දැනෙනවද, ඇඹුල් දැනෙනවද, පැණි රස දැනෙනවද? මේ හැම ආහාරයක්ම රසයේ තින්නේ දිව මත පවතින තාක්කල් පමණයි. මේ පුංචි විද්‍යාව අපිට තේරුන්නේ නැහනේ. උගුරෙන් පල්ලයට ගියා මේක මැටිවලට සමානයි. එහෙනම් මේ අනිත්‍ය ධර්මතාවය අපි කවදාවත් තේරුම් ගත්තේ නැහනේ. මේ ආස්වාදයේ කියන ධර්මතාවය සංසිඳන මානසිකත්වය තුළ පවතින බව, සෑයීමට පත්වන මානසිකත්වය තුළ පවතින බව, අපි විඳින සුවය තුළ මේ සංසිඳීම තුළ පවතින බව අපි තාම තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා තමයි තාම අපි පුතුජන නැවත ඉපදීමට අපි සුදුසුකම් ලැබලා ඉන්නවා මේ වෙනකොට. එහෙනම් මෙච්චර කාලයක් වඩපු මාර්ගය වැරදිලාද? මෙච්චර කාලයක් ගත කරපු තපස්ජීවිතය වැරදිලාද? නෑ, ඒක හරි ගියා. පුතුජන කෙනෙකුට සාපේක්ෂව, එයා කරපු ඒ දස අකුසල් වලට සාපේක්ෂව මම ගොඩාක් සිල්වත් වුණා, මම ධාර්මික වුණා, මම තථාගතයන් වහන්සේ සරණ ගියා. ඒ අතින් විශාල ජයග්‍රහණයක් මං කළාට සෝතාපන්න වුණ නැහැ කියන පරාජය මා සතුව පවතිනවා. එහෙනම් මේ අඩුපාඩු දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. සංසිඳන සෑම මොහොතක් ගානේ ඒ සංසිඳීම තුළ ආස්වාදයක් පවතිනවා. තමන්ගේ පෙර මාගම දකිනකොට, අම්මා තාත්තා දකිනකොට, දරුවෝ දකිනකොට, සහෝදරයෝ දකිනකොට, ඥාතියෝ දකිනකොට සිත සංසිඳනවා නම් දැනගන්න මේ සංසිඳීම තුළ තමන් ආස්වාදයක් විඳින බව. විවේකයේ තුලින් සිත සංසිඳනවා නම්, සුවය පිඳිනවා නම්, ඒ සංසිඳීම තුළ සුවය තුළ තමන්ගේ සිත ආස්වාදය පිඳින බව දැනගන්න. තාම මාර්ගය වඩලා ඉවර නැහැ. තාම මාර්ගය වඩනවා කියන එක තේරුම් ගන්න. අපේ ජීවිතවල අපි සමහර සිවුරු පොරවනකොට අපේ සිතේ ටිකක් එකඟ නැහැ. එක තාපසයක හිටියා ගමනක් යන්නට ඕනේ බේත් ටිකක් ගන්න අපි පොඩ්ඩක් එළියට වඩිනවා කිව්වම පොඩ්ඩක් ඉන්න මම සිවුරක් ඇඳගෙන එන්නම් කියලා කිව්වා. ඒ ප්‍රකාශය තුලයි මට තේරුනේ නම් මෙච්චර වෙලාවක් යා නිර්වත් ඉඳලා තියෙන්නේ. ඇයි ඒ ඇඳගෙන ඉන්න සිවුරයා සිවුරක් වශයෙන් පිළිගන්නේ නැහැ? ඒක සිවුරක් නෙමෙයිද? අපි මගුල් ගෙදරකට නෙමෙයි යන්නේ. තාපසයා බලන්න මේ ලෝකේ මිනිස්සු පෙළ ගැසිලා නැහැ. එහෙනම් ඇඳගෙන ඉන්න සිවුරේ තාපසයා පිළිගන්නේත් නැහැ ඒක සිවුරක් බවට. ඒක නෑ සිවුරක් ඇඳ ගන්න කුටිද වැඩියේ. එහෙනම් මේ සිවුර ඇඳගෙන පාර යනකොට මේක කඩ සිවුරම්. මේක දැක්කාම මිනිස්සු වටිනාකමක් දෙනවා. අර නාරාගිරි ඇතා එනවා වාගේ, කරඬුව ගෙනියන ඇතා එනවා වාගේ. 45 කඩ 65 කඩ සිවුරක් ඇඳගෙන හොඳ වටිනාකම සරපු දෙයකුත් දාගෙන බොහොම සද්දන්ත පෞර්ෂයකින් ඇතුව තමයි බේත් ගන්න යන්න ඕනේ. බලන්න අද රෝගී තත්ත්වය තුල තියා මාන්නයන් නඩත්තු කර නැති ආස්වාදයක් විඳින්න නැති මේ කුණු කය වාන්න මේ පොරවන රෙදි කැල්ලේ පවාය ආස්වාදයක් විඳිනවා. මේක තේරිලා නැහැ මේ තාපසයාට. ඇඟට පොරවන රෙදි කැල්ලේ පවා ආස්වාදය විඳිනවා නම් එයා සෝතාපන්න වෙනවා කියන එක පිළිබඳව අපිට කවදාවත් විශ්වාසයක් තියන්න බෑ. ඒ තරම් එයා ආස්වාදය විඳිනවා. එයා පුදුජනයි. කොච්චර උත්සාහ කෙරුවත් එයා නැවත නැවත කුමක් හෝ ක්‍රමයකින් එයා ආස්වාදයක් තමයි විඳින්නේ. සමහර තාපසවරු ඉන්නවා කුටිය හොඳට පිළිවෙලට තියාගෙන ඉන්නවා, පිරිසිදුට තියාගෙන ඉන්නවා. මේ පිරිසිදුකමයි පිළිවෙලයි නිතරම දැකලා දැකලා පුදුමාකාර දෙක සිත සංසිඳව ගන්නවා, සෑහීමටපත් කර ගන්නවා. එයා දකින්නේ මේ පිරිසිදුකම තුළින් එයා ආස්වාදය විඳින බව. මේ පිළිවෙල තුළින් එයා ආස්වාදයක් විඳින බව දන්නේ නැහැ. ඒ නිසා අදෙන්දලා පිළිවෙලට ඉන්න කියන එක නෙමෙයි. මේක විද්‍යාවෙන් දකින්න ආස්වාදයෙන් නිදාසෙන්න, එහෙම නැතුව අම්බලම වාගේ කුටිය අපිලිවලට තියන්න කියන එක නෙමෙයි. අපේ ජීවිතය තුළ මේ සම්මා දිට්ඨියෙන් දකින හැම මොහොතක් ගානේ අපි මේ සම්මා දිට්ඨිය තුළ පවා ආස්වාදය තමයි මේ නඩත්තු කරන්නේ. හේතුව අපි සෝතාපන්න වෙන තාක්කල් සම්මා දිට්ඨිය අපි තුළ සම්මා දිට්ඨියක් වෙන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨියත් මාර්ගඵලයක් නැත්තාට ඒක මිත්‍යාවක් තමයි. යහපත් වචන අපි කතා කරනවා. ඒ යහපත් වචන කතා කිරීම තුළින් අපේ ගුණ අපි එළියට දාන්න හදනවා නම්, අපේ ශ්‍රේෂ්ඨත්වය අපි එළියට පෙන්වන්න හදනවා නම්, ඒක තුළිනුත් අපි මේ ආස්වාදයක් නෙමෙයිද මේ ලබන්නේ? සමහර අය ඉන්නවා මයික්‍රොෆෝනය ගත්තාම මුළු ගමේම කට්ටියගේ ගුණකතන කරනවා, ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා. ඒක තුළින් මම ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මිනිසු දන්නවා මේ උත්තමයා මයික් එක ගත්තාම මිනිසුන්ට ප්‍රශංසා කරනවා, ගුණ කියනවා. හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. කවදාවත් එලා දකින්නේ නැහැ කිසිම කෙනෙකුට අපහාස කරන්නේ නැහැ, නිඳාග කරන්නේ නැහැ, කිසිම කෙනෙකුගේ ඕපදූප කතා කරන්නේ නැහැ. හරි ශ්‍රේෂ්ඨයි කියන ඒ මාන්නයම නඩත්තු කරන්නේ. මිනිසු එහෙම කියනු ලබනවාට මෙයා කැමති. මිනිසුන්ගෙන් ඒ වගේ වටිනාකමක් එයා බලාපොරොත්තුෙන් තමයි ලෝකෙ මෙන්න කට්ටියගේ ಗುಣ කියන්නේ. මේක තුලින් එයා ආස්වාදයක් ලබනවා. මේක තුලින් මාන්නයක් නඩත්තු කරන බලන්න සම්මා වාචාව එයාගේ ජීවිතයේ මොනතරම් මිත්‍යා වාචාවක් බවට පත් වෙලාද කියලා. අපි සෝතාපන්න වෙන්න ඕනේ. එතකොටයි සම්මා දිට්ඨිය අපි තුළ සම්මා දිට්ඨිය කොසෙන් පවතින්නේ. නැත්තම් ඒ සම්මා දිට්ඨිය පවතින්නේ මිත්‍යා දිට්ඨිය කොසෙන්. අපි සෝතාපන්න නම් පමණයි සම්මා වාචාව අපි තුළ සම්මා වාචාවක් වශයෙන් පවතින්නේ. නැත්තම් සම්මා වාචාව පවා අපි තුළ මිත්‍යා වාචාවක් බවටයි ක්‍රියාත්මක වෙන්නේ. හේතුව යටිපතුලේ ඉඳලා ඉසමුදුන දක්වාම තියෙන කෙලෙස් නම් කෙලෙස්වලින් නම් අපි ජීවත් වෙන්නේ. කොහොමද සම්මා වාචාවක් පවතින්නේ? ඒකතර මිත්‍යාවට ඇරිලා කෙලෙස්වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ ජීවිතය තුළ මේකේ ආස්වාදය අනන්ත අප්‍රමාණ විවිධාකාර ක්‍රමවලින් පවතිනවා. මේක නිවැරදිව තේරුම් අරගෙන ආස්වාදය නිදාසෙනවා නම්, ආදීනවෙන් නිදාසෙනවා නම්, හැම දේ තුළින්ම නිසරණ වෙනවා නම්, ඒකාන්ත වශයෙන්ම රහත් වෙලා පිරිනිවන් පානවා. එහෙම නැත්නම් අපට කවදාවත් මේකේ නාම රූප වලින් මේ සංසාර ගමනේ නිදාසීමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේකේ ආස්වාදය කියලා බලනකොට අපි දකින හැම දෙය තුළින්ම වින්දනයක් ලබනවා. ඒ හැම සැල්මකටපත් වෙන මනසක් තුළම හැම සංසිඳ වීමක් තුළින්ම අපි ආස්වාදයක් ලැබෙමින් තමයි මේ සිටින්නේ. මෙන්න මේක තපස්සර තේරුම් ගන්නට ඕනේ. බුදුන් සරණ යන උපාසක පින්වතු මේක තේරුම් ගන්නට ඕනේ. ඒ ආස්වාදයෙන් නිදහස් වෙන්නට ඕනේ. ඇයින ශබ්ද වලින් අපි මොනතරම් ආස්වාදයක් ලබනවද? සමහර ඉන්නවා සමහර ගීත නැවත නැවත ශ්‍රවණය කරනවා. සමහර ඉන්නවා ගෙවල් වල මිනිසුන්ට කලකිරিলা ජීවිතෙත් එක්ක පාවෙලා. ඇයි මේ සින්දුව 75000ක් විහාරයක් විතර ආලා? ගෙදර ඉන්න හැමෝටම මේ ගීතය කටපාඩම් වෙලා ඒත් කම් අඩි පැලෙන්න දානවා. ගමටම ඇෙන්න දානවා. නිවාඩු වෙන්න බෑ ගෙදරට. ඒ සිංහවමයි දාන්නේ. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම ඒ ගීතයේ ශ්‍රවණය කරලා සුවයක් ලබනවා. ඒක තුළින් ආස්වාදයක් විඳිනවා. ඒ ගීතය නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් එයාගේ සිත සංසිඳව ගන්නවා. ඒක තුළින් ආස්වාදයක් ලබනවා. ඒ ගීතේ නැවත නැවත ඒ ශ්‍රවණය කරලා ඒක තුළින් ය සෑයිමටපත් වෙනවා. ඒ සෑයිමටපත් වීම තුළින් ඒ සිත එයා ආස්වාදයටපත් කරනවා. ආස්වාදයක් විඳින්මින් පවතිනවා. එයාට ඒක තේරෙන්නේ නැහැ. බලන්න මේ සෝතේ තුළ මොනතරම් ආස්වාදයක් අපි විඳිනවද කියලා සෑයිමටපත් කරවලා සංසිඳවලා. සමහර ව්‍යංජන තියෙන අපි හරිය කැමති ව්‍යංජන වලට සමහර අයට මේ ලෝකේ මොන කෑම දුන්නත් වැඩක් නැහැ. පරිප්පු තරම් වටින්නේ නැහැ ලෝකේ මොන දේ දුන්නත්. හේතුව ජීවිතේ හැමදාම ඉපදිලා මිනිසුන්ගෙන් කාලා තින්නේ පරිප්පුමයි. එහෙනම් ජීවිතේ හැමදාම දුක් විඳලා බැට කාලා එයාට හැමදාම හම්බෙලා තින්නේ පරිප්පුයි බතුයි. ඒක කාලා කාලා ජීවිතේ උරුවෙච්ච නිසා අදත් ඇහිලන්නේ පරිප්පුමයි. සමහර අයගේ ජීවිතවල සම්බෝලයි බතුයි තරම් මේ ලෝකෙ මොකවත් වටින්නේ නැහැ. එහෙනම් මොනතරම් රාජමජ්ජන් දුන්නත් එයා හොයන්නේ මේ රාජමජ්ජන් වල තියෙනවලු ව්‍යංජන දහස් ගණන්. එච්චර තිබුණත් එයාට වටින්නේ නැහැ. හොයන්නේ සම්බෝලේ තියෙන්නේ කොතනද කියලා. ඒ වගේ කෙනෙකු අසද්දෘස මහා දානෙට ගිහිල්ලා වාඩි කෙරෙව්වා. එයා ව්‍යංජන උඩත් ඇවිදවිල හොයන්නේ සම්මෝලේ තියෙන්නේ කොයිද කියලා. ඒක තුලින් එයාගේ සිත සංසිඳව ගන්නවා. ඒ ආස්වාදයට එයා කැමති. ස්පර්ශය තුලින් ආස්වාදයට මොනතරම් කැමතිද? සමහර තරුණ කට්ටිය ඉන්නවා බස් වල නැගලා බස් වල වාඩි වෙලා ටිකට් එක කඩනවා. කිලෝමීටර් 5ක් විතර යන ගමනට බැරි වෙලාවත් කාන්තාවක් ඇවිල්ලා තරුණ ළමෙක් ඇවිල්ලා Taman ළඟ වාඩි වෙලා උරපත් දෙක ගැස්සෙන්න ගත්තොත් එහෙම ඇප්පෙන්න ගත්තොත් එහෙම මේ පුද්ගලයා ඩිපෝ එක දක්වාම යනවා. ඩිපෝ එකට ගිහිල්ලත් බයින් නැහැ. මොකද හේතුව? අර පොට්ටබ්බේ ස්පර්ශය තුලින් ආස්වාදයක් ලබනවා. ඒක තුලින් සෑයීමටපත් වෙනවා. ඒ සෑයීමටපත් වීමේ ආස්වාදය විඳිනවා. ඒ ස්පර්ශය නිසා එයාගේ සිත සංසිඳනවා. ඒ සංසිඳීම තුළින් එයා ආස්වාදයක් ලැබෙනවා. එයාට තේරෙන්නේ නැහැ. එයා මේ භවය කඩන්නේ ජාතිය ජරාවකට මේ ඉමිකම් කියන්නේ. එයා මේ මෝහයක් නඩත්තු කරන්නේ අවිද්‍යාව තුළ ජීවත් වෙන්නේ. තාම මේක එයාට තේරිලා නැහැ. අද අපි සතපෙන ගල්තලාව තුළ අපි යම්කිසි ආස්වාදයක් විඳිනවා නම් අපේ හැඳට ඒ කොට්ටේට ඒ පැදුරට අපි ආස්වාදයක් විඳිනවා නම් අපි යම්කිසි කෙනෙක්ට ආශිර්වාද කරනකොට ඒ ආශිර්වාද ස්පර්ශය තුළින් ආස්වාදයක් ලබනවා නම් මේ හැම මොහොතක් තුළම අපි මේ කියන නිස්සරණය නෙමෙයි අපි ස්පර්ශ කරලා තියෙන්නේ. මේක තුළ තියෙන ආස්වාදය නේද ස්පර්ශ කරලා තියෙන්නේ. හැමදේ තුළින්ම නිස්සරණ වෙන්න ඕනේ. මේ කියන දුකෙන් නිදහස් වෙන්න අපි නිස්සරණ වෙනුවට ආස්වාදයයි මේ ස්පර්ශ කරන්නේ. නිතරම ආස්වාදය විඳින්නයි මේ පුරුදු කරන්නේ. එහෙනම් කොහමද සංසාරයෙන් විමුක්තියටපත් වෙන්නේ? අපි ජීවිතේ හැම මොහොතක් ගානේ මේකේ ආස්වාදය අපේ චරිතය තුළ පවතිනවා. අපි ඒ ආස්වාදය තුළ තමයි ජීවත් වෙන්නේ. මේක නිවැරදිව දැක්කේ නැත්නම් කවදාකවත් අපට රාත්‍රලා පිරිනිවන් පාන්න බෑ. එහෙනම් අපේ ජීවිතයේ මේ වගේ දුර්වලකම් තියෙනවා නම් ඒ දුර්වලකම් නිවැරදි කර ගන්නට ඕනේ. ඒ අඩුපාඩු හදා ගන්නට ඕනේ. සමහර ධර්මකාරණ අපට වැටෙනකොට සමහර ධර්මකාරණ තේරෙනකොට ප්‍රත්‍යක්ෂ වෙනකොට මොනතරම් සෑයීමටපත් වෙනවද සිත? ඒ සෑයීමටපත් වීම තුළින් අපි ආස්වාදයක් නේද මේ විඳින්නේ? සිත සංසිඳෙනවා. අනේ මෙච්චර කාලයක් මම මුලාව හිටියේ. දැන් මම මේ මුලාව තේරුම් ගත්තා වැටුණා කියලා සිත සංසිඳෙනකොටත් ඒ සංසිඳෙන සිත තුළත් මම ආස්වාදයක් මේ විඳින්නේ. සමහර ධර්ම කාරණාව වැටෙනකොට තේරෙනකොට පුදුමාකාර සිතක සාහනයක් දැනෙනවා. ඒ සාහනය තුළත් මම මේ ආස්වාදයක් විඳින්නේ. සමහර මංගල කරුණු වැටෙනකොට අවබෝධ වෙනකොට පුදුමාකාර සුවයක් දැනෙනවා. ඒ සුවේ තුළත් මම මේ ආස්වාදයක් විඳින්නේ. ඇයි මේ ධර්ම කාරණා අපට වැටෙන්නේ නැත්තේ? මෙච්චර බොළඳ චරිතයක් වෙලා අපි සෝතාපන්න වෙන්න දඟලනවා. ඇයි මම මෙච්චර කාලයක් සෝතාපන්න වුනේ නැත්තේ කියලා ගුරුවරයාගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ ආන්නෝනේ ගුරුවරයාගෙන් නෙමෙයි, කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගෙන් ආන්නෝනේ. ඇයි මං සෝතාපන්න වුනේ නැත්තේ කියලා කණ්ණාඩිය ඇතුලේ ඉන්න ඡායාව කතා කරලා කියයි. අනේ ආන්නුරනේ, මෙච්චර කාලයක් මෙච්චර ආස්වාදයෙන් විඳිනවා නම්, මේකරම් උම්මත්තක ජීවිතයක් ගත කරනවා නම්, අවිද්‍යාවේ උල්පතක් වශයෙන් ඉන්නවා නම්, සෝතාපන්න වෙන්නේ කොහමද, සෝතාපන්න කරන්නේ කොහමදයි කියලා අර කණ්ණාඩිය ඇතුලේ තියෙන ඡායාව සාක්ෂි දරයි. අද අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ වැරදිච්ච තනං මේකේ නැසකන දිවනාසයේ සමසිත තුළින් සෑහීමට පත්වීම තුළින් අපි ආස්වාදය විඳිනවා, සංසිඳීම තුළින් ආස්වාදය විඳිනවා, ඒ පවතින සුවේ තුළින් අපි ආස්වාදය විඳිනවා, සැනසිල්ල තුළින් අපි ආස්වාදය විඳිනවා, මේකින ධර්මතාවයන් තුළ මේකින ආස්වාදය අපි තුළ පවතිනවා කියන එක අපි දන්නේ නැහැ. ඒ තරම් අවිද්‍යාව අපි තුළ උඩඟුකමට පත් වෙලා. එහෙනම් අපි මාන්නෙන් ඉන්නවා. ඒ මාන්නෙන් උඩඟුෙන් ඉන්නේ අවිද්‍යාව තියෙන නිසා. ඒ අවිද්‍යාව තියෙන නිසා විද්‍යාව පෙනුන්නේ නැහැ. ඒ නිසා මම ආස්වාදය විඳිනවා. හැම මොහොතේම ආස්වාදය තුළම ජීවත් වෙනවා. මෙන්න මේකේන ධර්ම කාරණාව යම්කිසි තාපසයෙක් නිවැරදිව දැක්කනම්, ඒ තාපසයා මේකින කාරණාව නිවැරදිව තේරුම් ගත්තා නම්, ඒ කාන්ත වශයෙන්ම එයාට නැවත ඉපදෙන්න බෑ. එයා පිරිනිවන් පානවා රාත් වෙලා. අපගේ තකම ප්‍රාර්ථනාව මේ ලබාව මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න නම් මේ ආස්වාදයේ විඳින එක අපි නතර කරන්නට ඕනේ. මේකින මානසිකත්වය නිරෝධ කරන්නට ඕනේ. මේකින අවිද්‍යාවෙන් නිදාසන්නට ඕනේ. එතකොටයි මේකින පිරිනිවන් පෑම, මේකින නිරෝධ සමාපත්තිය අපගේ විඥාණයට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ ආස්වාදය තුළ පවතින ආධිනව කියලා දැක්කාම, මේ හැම සංසිඳවීමක් තුළම මම මේ අවිද්‍යාවක් නඩත්තු කරන්නේ, අනිත්‍ය ධර්මතාවයක් මේ තියෙන්නේ. මම සෑයිමටපත් වුණාට ඇත්තටම මම සෑයිමටපත් වෙලා නැහැ. හේතුව දැනට මේ ප්‍රශ්නේ විසඳුණායි කියලා මං හිතුවට තවත මේ ප්‍රශ්නයක් එනවා. මීට වඩා ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. මේක දැක්කේ නැති නිසා තමයි සංසිඳවීමක්, එහෙම නැත්නම් ඒ සුවයක් දැනෙන්නේ. එහෙනම් සංසිඳන මානසිකත්වය, ඒකෙන ඒ සුවයක් අපට දැනෙන්නේ මේකේ යථාර්ථය අපි දැක්කේ නැති නිසා. එහෙනම් අපි මේ කියන සෑම සංසිඳවීමක් තුළින්ම අපි මේ කියන යථාර්ථය දකින්න ඕනේ. මේ හැම එකක්ම වෙනස් වෙන සුළුයි. එහෙනම් මේ ප්‍රශ්නය මම දැකපු ප්‍රමාණය මෙච්චර නිසා මේක සංසිඳනවා කියලා මට දැනෙනවා. හැබැයි මේක ඇත්තටම විසඳුන්නේ නැහැ. මීට වඩා මේ ලෝකයේ ප්‍රශ්න තියෙනවා. බඩගින්නේ ඉන්න කෙනාගේ ප්‍රශ්නේ මොකද්ද? බත්තකට එකම්. එහෙම නැත්නම් පළතුරු ගෙඩිය තමයි යාට තියෙන සංසිඳවීම, සෑයීමටපත් වීම. එහෙනම් යාට පළතුරු ගෙඩිය කම්බුනාම දැන් යා සංසිඳෙන්නේ නැද්ද? සෑයීමටපත් වෙන්නේ නැද්ද? බඩගින්න විසඳුනා කියන සුවයටපත් වෙන්නේ නැද්ද? ඒක තුලින් යා ආස්වාදයක් විඳිනවා නේද? එහෙම බත් පැකට් එක අම්බෙලා සංසිඳෙච්ච, සුවේටපත් වෙච්ච, සෑයීමටපත් වෙච්ච කට්ටියට දවල් බඩගිනියක් නැද්ද? රාත්‍රී බඩගිනියක් නැද්ද? හෙට උදේට බඩගිනියක් නැද්ද? ඒ කියන්නේ යා සංසිඳුණාට, එයා එකින් සුවයක් විඳුණාට, සෑයීමටපත් වුණාට ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්නේ විසඳිලා නැහැ කියන එක නිසා එයා ඒක තුළින් සුවයක් විඳිනවා, ආස්වාදයක් විඳිනවා. ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ කිව්වම ආස්වාදයේ අතුරුදාන් වෙනවා. දොළ ආදීනව දැක්කා. වෙනස් වෙන ධර්මතාවයේ දකින්නට ඕනේ. වෙනස් වෙමින් පවතින නාම රූපවල ධර්මතාවයේ දකින්නට ඕනේ. එහෙම දකින්න පුළුවන් නම් පමණයි මේකේ ආස්වාදයෙන් නිදාසෙන්න පුළුවන්. එහෙම නිදාසෙන්න බැරි නම් කවදාකවත් එයාට ඒකෙන් නිදාසෙන්න හම්බෙන්නේ නැහැ. එයා නැවත නැවත ඒක විඳින්න උපදිනවා. අපේ ජීවිතවල ඒ කියන හැම ස්පර්ශයක්ම හැම භවෙම ලැබුණ නැද්ද? මේ සංසාරේ කවදද අපි කසාද නොබැඳී සිටියේ? කවදද අපේ දරුවෝ නොලැබී සිටියේ? කවදද අපේ දෙමව්පියෝ නොහම්බෙලා සිටියේ? හැමදාම දෙමව්පියෝ හම්බ වුණා, සහෝදර හම්බ වුණා, දරුවෝත් හම්බ වුණා. හැමදාම වඩා ගන්න එකයි, තුරුල් කරන එකයි, උගන්නන එකයි, ඒ කට්ටිය කසාද බඳලා දෑවැද්දක් දීලා පිටක් කරලා අරින්න එකයි, ඒ කට්ටියගේ මුණුබුරාලා මිනිබිරියලා උරතල් කරන එකයි, වයසට ගිහිල්ලා ළලවලා මැරෙන එකයි. මේකම නේද හැමදාම කළේ? දැන් අදත් දැන් දරුවෝ දකිනකොට ඇඟේ තියෙන මස්පිඩි ඔක්කොම වෙරුලනවා නම්, සෙනෙහසේ යටිපතුලේ ඉඳලා ඉසමුදුන වෙනකන් දැනෙනවා නම්, තාම කිරියනවා නම්, මේ කියන ප්‍රශ්නේ අපට තේරිලා නැහැ කියන එක නේද? සංසාරේ හැමදාම අපිට දරුවෝ සම්බන්ධයෙන් මේකින මානසිකත්වය, මේකින බැඳීමමයි තිබුණේ, මේකින සංසිඳීමම තමයි මගේ ආස්වාදය, මේකින සැනසෙල්ල තමයි මගේ ආස්වාදය, මේ සෑයීමට පත්වීමෙන් තමයි මගේ ආස්වාදය, මන් නඩත්තු කරේ කියන විද්‍යාව මන් දැක්කේ නෑ, ඒකෙන් නිදාසුන් නෑ. ඒ නිසා තමයි නැවත නැවත ආස්වාදයට කැමති වෙන්නේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්ලභකම් තියෙනවා, මේකේන ආස්වාදයන් පවතිනවා. අපි මේ ලෝකේ කිසිම දෙයක් යථාර්ථය දැකලා නැහැ. මේ යථාර්ථය දැකපු තාපසයෙන් කිසිම කෙනෙක් ස්පර්ශ කරන්නේ නැහැ, කිසිම කෙනෙක් අල්ලන්නේ නැහැ, කිසිම කෙනෙක් අල්ලන්න යට ඕමනාවකුත් නැහැ. ඇයි මේ ලෝකේ අල්ලපු නැති කෙනෙක් නැහැ, වඩාගත්තේ නැති කෙනෙක් නැහැ, දරුවෙක් වෙච්ච නැති කෙනෙක් නැහැ, දෙමව්පියෙක් නොවෙච්ච කෙනෙක් නැහැ. මේ ලෝකේ හැම කෙනාම දරුවා වෙලා දෙමව්පියලා, හැම කෙනාම අල්ලලා ස්පර්ශ කරලා වඩාගෙන ඉවරයි. මේ ලෝකේ අලුතෙන් ඉපදිච්ච කෙනෙක්වත්, එහෙම ස්පර්ශ නොකරපු කෙනෙක්වත් හොයාගන්න බැරි නිසා එයා මේ ලෝකේ මොකවත් ස්පර්ශ කරන්නේ. ඒ නිසා ඒ දික්තියෙන් යාගේ ආස්වාදය නිස්සාරණ වෙලා යනවා. ඇයියා ආදීනව දැකපු නිසා. හැම සද්දයක්ම ආලා ඉවරයි. මේ ලෝකේ ආණ්ඩ සද්දයක් ඉතුරු වෙලා නැහැ. හැම සද්දයක්ම හැම සංසාරෙම ශ්‍රවණය කරලා කරලා විඩාවට පත් වෙලා ඉන්නේ කියන ඒ කියන ධර්මතාවය දැකපු තාපසයාට කිසිම සද්දයකින් ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. හේතුව හැම ආස්වාදෙම නිස්සාරණ වෙලා ඉවරයි. ඒකේ ආදීනව දැකපු නිසා. හැම ආහාරයකම තියෙන රස වර්ග 6යි නේද? මොනවා කෑවත් මේ රස වර්ග ටික විතර නේද ලැබෙන්නේ? ලුණු රස ලැබෙනවා, තිත්ත රස ලැබෙනවා, කාට රස ලැබෙනවා, මිරිස් රස ලැබෙනවා, ලුණු රස ලැබෙනවා, පැණි රස ලැබෙනවා. මේ කියන රස 6 ඇතුළ ඇරුණාම මේ ලෝකේ වෙන මොකවත් නැහැ කියන ඒ යථාර්ථය දකපු කෙනාට මේ කියන රසවල ආස්වාදයක් ලැබෙන්නේ. මොන ව්‍යංජනෙ හදලා දුන්නත්, කැමැති ව්‍යංජනෙ හදලා දුන්නත් මොනවා කැව්වත් එයාට ආස්වාදයක් ලැබෙන්නේ. මොකද හේතුව ඒ ආදීනව දකපු නිසා හැම රසයක්ම නිස්සාරණ වෙලා. මේ වෙනකොට සමහර ව්‍යංජන රසයි නම් මේක රසයි, මේක ලුණු වැඩි, මේක මං කැමති, මේක සැර වැඩි කියලා කියන්නේ එයා තාම මේක නිස්සාරණ කරලා නැත්තේ. ආදීනව දකපු නැති නිසා, එයා තාම ආස්වාදයේ විඳින්මින් පවතින නිසා. අද අපේ ජීවිතවල මේ වගේ තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ නිසා තමයි සෝතාපන්න වුන් නැත්තේ. තාම අපි විඳිනවා, ඒ නිසා විඳවනවා. විඳින්නෝ කිසිම දවසක නිවන් දැකලා නැහැ. විඳවන්නොත් මේ ලෝකේ කිසිම දවසක නිවන් දැකලා නැහැ. විඳින්නොත් විඳවන්නොත් මේ ලෝකේ සංසාරයේ ගමන් කරනවා, පවතිනවා. මේ ධර්මතාවයවත් තාම අපට තේරුන්නේ නැහැ නේද? එහෙනම් කිසිම දෙයක් නොවිඳින කෙනා, කිසිම දෙයක් නොවිඳවන කෙනා තමයි මේ ලෝකේ නිවන් දැකපු කෙනා. එයා තමයි මේ ලෝකේ නිරෝධගාමිනීත්වයට පත් වෙච්ච කෙනා. එහෙනම් කිසිම දෙයක් විඳවන්නේ නැති කෙනා, කිසිම දෙයක් විඳින්නේ නැති කෙනා මේ ලෝකේ නිරෝධ වෙච්ච කෙනා නම්, හැමදේම විඳින කෙනා, හැමදේම විඳවන කෙනා, හැමදේටම හවු වෙලා පවතින කෙනා කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍ය නැහැ නේද? එහෙනම් හැමදේම විඳින මම, හැමදේ තුළම විඳවන මම කොහොමද අර කියන තැනටපත්ුනේ කියලා මම දෘෂ්ටියක් අදාගත්තේ. ඒක තුළනත් මම අවිද්‍යාවයි මෝහයයි නේද මේ නඩත්තු කරන්නේ? දරුවෝ දැකීමේ මං විඳිනවා නම්, ඥාතියෝ දැකීමේ විඳිනවා නම්, දෙපඩ සිවුර දකින්නකොට විඳිනවා නම්, කඩ සිවුර පොරවනකොට විඳිනවා නම්, ඒ සේනාසනය විඳිනවා නම්, පිරිසිදුකම පිළිවෙලම විඳිනවා නම්, ඒ හැම දෙයතුලින්ම මං විඳවනවා නම්, මම ඒකේන නිරෝධ සමාපත්තියට පත් වෙච්ච ඒ උත්තමයා නෙමෙයි. කිසිම දෙයකින් මං විඳින්නෙත් නැහැ, කිසිම දෙයකින් විඳවන්නෙත් නැහැ, කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නෙත් නැහැ, කිසිම දෙයකින් සංසිඳෙන්නෙත් නැහැ. ඒ උත්තරමයා කවුද? පුද්ගලයා සත්‍යය නැති කරත් නිරෝධ සමාපත්තියට පත්වෙච්ච ඒ අරියතුන් වහන්සේ ඒ උත්තමයා මම නෙමෙයි, හේතුව තාම මං විඳිනවා, තාම මං විඳවනවා, තාම මන් තුළ පැවත්මක් තියෙනවා, තාම මං පවතිනවා. මෙන්න මේ ධර්මතාවය තේරුම් ගත්තොත් විතරයි මේ කියන සංසාරයෙන් විමුක්තියටපත් වෙන්නේ. මෙච්චර කාලයක් ගසකන දිවනාසය සමසිතින් අපි මේ ලෝකේ සෑයීමටපත් වෙනවා, සංසිඳව ගන්නවා, සුවයකටපත් වෙනවා. හැම දේ තුලින්ම අපි ආස්වාදයක් විඳින්මින් පවතිනවා. සෑම ආස්වාදයක් තුලින්ම අපි නිස්සරණ වෙන්නේ නැහැ. මොනවරි ලෝභයකට සරණ වෙනවා, මොනවරි ద్వේෂයකට සරණ වෙනවා, රාගයට සරණ වෙනවා. ඇසකන දිවනාසය සමසිත තුලින් අපි සංසිඳිලා ඒක තුළින් සෑයීමටපත් වෙලා සුවයටපත් වෙලා තාම මේ ආස්වාදයේ විඳිලා නැවත නැවත ඉපදෙන්න හේතු සකස් කරනවා. මෙන්න මේ හේතු සකස් කරන එක නවත්තන්න, මේක නිරෝධ කරගන්න, මේක විද්‍යාවෙන් දකින්න, මේ ආදීනව දැකලා නිස්සාරණයටපත් වෙන්න එහෙමපත් කරන්න පුළුවන් නම් මේ ලබාවු මිනිසත් භවයේ ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා. මේ ඉපදිලා ඉන්න අවසාන භවය මේ ගෞතම බුද්ධ ශාසනය තමයි. මේ සංසාරයේ අවසාන බුද්ධ ශාසනය තථාගත ගෞතමයන් වහන්සේගේ පාරමිතාවට පින් සිද්ධ වෙන්න, ඒ තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්න, ඒ කාන්ත වශයෙන්ම මට රාත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන්කම ලැබෙනවා. මේ කියන මාර්ගයේ ගමන් කෙරුවොත් මේ කියන කමඨාන මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ දැන් ඉඳලා වඩන්න පටන් ගත්තොත් එහෙනම් අපි හැමෝම මේ මොහොතේ ඉඳලා මේ මාර්ගය වඩමු, මේ කමඨාන වඩමු, සංසිඳෙන සිත තුළ ඒ සැඟවිච්ච ආස්වාදේ දකිමු, සෑයීමටපත් වෙන සිත තුළ සැඟවිච්ච ආස්වාදේ දකිමු, ඒ සතුට වෙන හැම මොහොතක් තුළම ඒ සැඟවිච්ච ආස්වාදේ දකිමු, සුවේ තුළ සැඟවිච්ච ආස්වාදේ දකිමු. ඒ හැමදේ තුළින්ම මම නැවත නැවත විඳිනවා, ඒ තුළින් මමම දන්නේතුව නැවත නැවත මම විඳවනවා, ඒ තුළින් මම නැවත නැවත ඉපදිලා භවගාමි වෙනවා, නැවත නැවත සංසාරයේ පවතිනවා. මෙන්න මේ කියන කාරණාව නිවැරදිව තේරුම් අරගෙන නිවැරදිව වටාගෙන මේ කමඨාන වඩමු, මේ ලබාප මිනිසත් භවයේ පිරිනිවන් පාන්න සුදුසුකම් ලබමු. නැවත අපට උප්පත්තියක් අවශ්‍ය නැහැ, නැවත අපට කසාදයක් අවශ්‍ය නැහැ, නැවත දරුවෝ වඩාගෙන දරුවෝ හදාගෙන මේ සංසාරේ දුක් විඳින්න අවශ්‍ය නැහැ, ඉඩකඩම් එකතු කරගෙන ගෙවල් දොරවල් හදන්න අවශ්‍ය නැහැ, නැවත කවදාවත් ඉපදිලා පෝසත් වෙන්න රැඳවල් දෙකේ අම්බ කරගෙන මාංශෙන් අවශ්‍ය නැහැ. මේ ලබාපු උත්තරීතර භවය මිනිසත් භවය රාත් වෙලා පිරිනිවන් පාන තැනට මේ සියලු හැලින් වලින් ගැටින් වලින් නිදාසෙන්න අම්බෙච්ච අවසාන අවස්ථාව උත්තරීතර අවස්ථාව මේකෙන් උපරිම වැඩ අරගෙන මේ ඉතුරුලා තියෙන ආයස කාලය තුළ ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්න මේකෙන කමඨාන මේකෙන අවවාද අනුශාසනාව මේ තුළින් ලබා ගත්තා වූ ධර්ම ඥානය අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.